ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන පූජනීය මහා සංඝරත්නය අවසරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි භික්ෂුවක් විනයතනං වියත්නම් ධර්මානුධර්ම ප්‍රතිපන්නම් අන්නේ භික්ෂුව මේ ශාසනය සෝභමාන කරනවායි කියලා. අන්නේ වෙනි සෝභමාන ගතිගුණ වලින් හෙබි නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෞරවනීය චන්ද්‍රවිමල නායක ස්වාමීන් වහන්සේ සිහිපත් කරලා උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කරන අවස්ථාව මේක. පින්තුනි ස්වාමීන් වහන්සේ කෙනෙක් අපවත් වෙලා මේ වගේ පුණ්‍යානුමෝදනා කරන අවස්ථාවකදී භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ කාර්යභාරය පිළිබඳව අප සිහිපත් කළ යුතුයි. භික්ෂුන් වහන්සේ කෙනෙක් නිර්මාණය වෙන ආකාරය ගැන අපේ මතකය අවදි කරගත යුතුයි. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා මම හිතන්නේ කරුණු බොහොමත්ම හොඳින් පැහැදිලි කළා. බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නය අතර අපි ධර්මය හඳුනාගන්නේ ඒ වගේම බුදුහාමුදුරුවෝ හඳුනාගන්නේ මහා සංඝ රත්නය වෙතින්. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේහි ජීවමාන සාධකය තමයි සංඝ රත්නය කියලා කියන්නේ. ඒ ස්වාමීන් වහන්සේලාගේ ඇසුර අපට නොලැබුණා නම් අපි බුද්ධ ධම මොකද්ද කියලා දන්නේ නැහැ ඇත්තෙන්ම. ඒ ස්වාමීන් වහන්සේලා මුණ නොගැසුණා නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ වැඩ සිටියද කියලාත් අපි දන්නේ නැහැ. එහෙම රටවල් වලට වුණා පින්නතුනි. ඒ අතර ශ්‍රී ලංකාව විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලාගේ කාර්යභාරය මැනවින් තේරුම් අරගෙන අතීතේ ඉඳන් ස්වාමීන් වහන්සේලා ක්‍රියා කරලා තියෙනවා. බුද්ධ වර්ෂ 236 දී ඉන්දියාවෙන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුදුදහම රැගෙන ආවට පස්සේ එතැන් පටන් තවත් වසර 200 ගානක් බුද්ධ වර්ෂ 440 දක්වාම නිර්මල ථේරවාදී බුදුදහම රැකගත්තේ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච ඉන්දියාවේ බුදුදහම විය කියන කාලයක ශ්‍රී ලංකාව ථේරවාදී මූලස්ථානයේ විදියට ලෝකයෙහි වැජබුණා ධර්මද්වීපයක් විදියට එක සිද්ධ වුණේ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා නිසා. අන්නේ භික්ෂු පරපුරෙහි ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි ඔබ අප අද මේ සිහිපත් කරන්නේ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා සිහිපත් කළා මේ විහාරස්ථානයේ ගොඩනගන්නට උන්වහන්සේ කරපු කැපවීම පිළිබඳව. ඒ කරුණ මාමුතුන් අතක් කළ යුතු නැහැ. පින්තුනි ශ්‍රී ලංකාවේ අතීතයේ පටන් අපේ ශ්‍රද්ධාවන්ත අම්මලගේ තාත්තලගේ සිහිනයක් තිබුණා. ඒ මොකද සිහිනය? ඒ තමයි තමන්ට ලැබෙන දරුවන්ගෙන් ලස්සනම පින්වන්තම බුද්ධිමත්ම දරුවා නිර්ලෝභීව එහෙ දුකෙන් සම්බුද්ධ ශාසන වෙනුවෙන් පූජා කළා. අන්න එහෙම පූජ කරපෝ දරුවන්ගෙන් සැදුන්ලත් ශ්‍රී ලාංකික සම්බුද්ධ ශාසනයයි මේ මුළු තුන් ලෝකයටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ථේරවාදී බුදුදහම ඉතුරු කළේ. ඒක ඒ වගකීම නිසලෙස ඉටු නොවුණා නම් පින්නතුනි අද අපට ථේරවාදී බුදුදහම කියලා දෙයක් ලෝකේ නැහැ. ඒ නිසා අපේ අතීතයේ ඉඳන් අපේ හිටිය අම්මල තාත්තලා තමන්ගේ කාර්යභාරය මැනවින් තේරුම් ගත්තා. ස්වාමීන් වහන්සේ කෙනෙක් වශයෙන් සිවුරු දාගන්නේ පින්තුනි ලොකු පිනකින්. ඒක සසර කළා වූ මහා පිනක ආනිසංසයක් විදියට කරන්න පුළුවන්. නැතු කොච්චර සල්ලි තිබුණත් කොච්චර ශ්‍රද්ධාව තිබුණත් එහෙම සිවුරක් දරාගන්න බෑ. සිවුරක් දරාගන්න නම් සසර ආත්මව ගානක කරපු පිනක් තියෙන්න ඕන. අන්න ඒ සිවුරක් දරාගන්න ස්වාමීන් වහන්සේ සත්‍යවේදී ස්වාමීන් වහන්සේ කෙනෙක්ුණත් පුදුමෙදී අභිමානයක් තියෙනවා. ඔබ දන්නවා මේ සම්බුද්ධ ශාසනය වෙනස්කම් වලට භාජනය කළේ කුඩා ස්වාමීන් වහන්සේලා සාමණේර රහන්දුරු විශේෂයෙන්. ඉන්දියාවේ ධර්මාශෝක රජතුමා අශෝක රජතුමා තමන්ගේ දෙපා ළඟ දන ගැස්සුවේ එදා නිග්‍රෝධ පොඩි හාමුදුරු. ඒ වගේම ශ්‍රී ලංකාවට මිහිඳු මහ රහතන් වහන්සේ බුදුදහම රැගෙන ආපු අවස්ථාවේදී ඔබ අහලදී ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන සුමන සාමණේරයන් වහන්සේ. උන්වහන්සේ සුවිශාල කාර්යභාරයක් කළා සත්‍යවේදී ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒකට හේතුව උන්වහන්සේ කායික වයසින් අඩු වුණත් උන්වහන්සේ ආධ්‍යාත්මික වයසින් බොහොම ශක්තිමත්. එනිසා ස්වාමීන් වහන්සේ කෙනෙක් වශයෙන් ඔබ සිවුරක් දරාගෙන සිටින මේ ස්වාමීන් වහන්සේලා දකින හැම වෙලාවකදීම මෙන්න මේ හැඟීම ඇති කරගන්නට ඕන. ඒ ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය අපට ලැබුණේ පින්නතුනි අපි මේ ලෝකයේ ඉපදෙන්න කලින් අම්මගේ කුසේ ඉන්න කාලේ ඉඳන්ම අපට මේ ස්වාමීන් වහන්සේලාගේ ආභාසය ලැබුණා, ආශිර්වාදය ලැබුණා. අපි මෙලෝට බිහිවුණාට පස්සේ අපේ ජීවිතේ හැම වැදගත් අවස්ථාවකදීම ස්වාමීන් වහන්සේලා අපේ ළඟ හිටියා. ඒ විතරක් නෙවෙයි අපි ලෙඩ වුණාට පස්සේ අපි මරණ මංචකේ ඉන්න වෙලාවේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා තමයි අපිට පිරිත් කියලා අපේ සසර ගමන සුවපත් කරන්නට අප වෙනුවෙන් ක්‍රියා කරන්නේ. ඉතින් අන්න ඒ ස්වාමීන් වහන්සේලා රැකගන්න එක ඔබේ ලොකු වගකීමක්. විශේෂයෙන් ශ්‍රී ලංකාව විපදිච්ච ලෝකයට ආපු හැටියට ඔබට මේ අතීත වගකීම තියෙනවා. ඒ වගකීමෙන් ඔබට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඇතැම් වෙලෙ කෙනෙකුට හිතෙන්න පුළුවන් ශ්‍රී ලංකාවෙන් ඉඳලා ඇවිල්ලා මෙච්චර දුර රටකට ඇවිල්ලා මේව අපිට කරන්න බෑ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම දෙයක් නැහැ පින්වතුනි. ඔබ ශ්‍රී ලංකාවේ යම් කිසි පින්දහමක් කළා නම් ඒ සියලුම දේවල් ඔබ මේ රටේදී කරනවා. ලස්සනට කටින පින්කම් කරනවා. ඒ විතරක් නෙවෙයි දාන්සල් දෙනවා ඔබ. ඒ විතරක් නෙවෙයි අපේ මේ පින්වතුන් මහා දාන දෙනවා. පන්සල් පූජා කරනවා. විශේෂයෙන්ම මේ අපවත් තෙජ ස්වාමීන් වහන්සේගේ ලොකු සිහිනයක් තිබුණා මේ විහාරස්ථානේ නිදහස් කළා මේ දායකයන්ට සැනසීමෙන් යාගමික කටයුතු කරන්නට. අන්නේ සිහිනේ සැබෑ කළා මේ පින්නතුන් විශේෂයෙන් වෛද්‍ය ඩොක්ටර් ජයසිංහ මහත්මයා වලට ජයසිංහ මහත්මයා ඒ ස්වාමීන් වහන්සේට සැබෑ ගෞරවය දැක්වුවා, සැබෑ කෘතවේදීත්වය දැක්වුවා. උන්වහන්සේගේ සිහිනේ සැබෑ කළා. උන්වහන්සේගේ විතරක් නෙවෙයි අපි දන්නවා ලංකාරාමේ නායක ස්වාමින්දරයන් වහන්සේ මේ ආදී බොහෝ ස්වාමින් වහන්සේලාගේ පිටුපස්සේ ඉඳගෙන එතුමා ලොකු ශක්තියක් වෙනවා. එතුමා කරනවා කියලා ඔබහක බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. එතුමා විශේෂයෙන් බලාපොරොත්තු වෙන දෙයක් තමයි එතුමාගේ උපරිම ශක්තියෙන් කරන වගේම ඔබේ දෑතිනුත් කරන්න කියලා එතුමා නිතරම අනිත් අය උනන්දු කරනවා. මෙන්න මේක අපේ හදපතුලෙන් අපි තීරුම් ගන්නට ඕන. අපි මේ රූප සම්පත්තිය ලැබුවේ, අපි මේ මනුසාත්ම භාවයක් ලැබුණේ නිකන් නෙවෙයි, සසරේදී සම්බුද්ධ ශාසනවලදී පින්කම් කරලා අන්නේ ලැබිච්ච දේවල් පින්තුනි අපි නැවත මේ සම්බුද්ධ ශාසනේ ජීවමාන කරන්නට අපි උපරිම ලෙස කැප කරන්නට ඕන. අද වර්තමානයේ විශේෂයෙන් බුදුදහම ලෝකයට අවශ්‍ය වෙච්ච සමයක ඇතැම් විට ලෝකයේ බුදුදහම නැති වෙලා ගිය රටවල් නැවත බුදුදහම පැත්තට හැරෙන කාලයක් දැන් චීනය එහෙම වෙනවා. ඉන්දියාව පසුගිය දවස්වල ඉන්දියාව කියන්නේ ලෝකයේ ප්‍රබලම ප්‍රජාතන්ත්‍රවාදී රට. ඒ රටේ අගමැතිවරයා තීරණය කළා ස්පිරිචුවල් කැපිටල් එක විදියට බුද්ධගයාව නම් කරන්න. ඉන්දියාවේ ජනගහනයේ 1%ක්වත් බෞද්ධව නැහැ. එවැනි රටක අගමැති තීරණය කළා ආධ්‍යාත්මික අගනුවර විදියට බුදුහාමුදුරුවෝ ඉපදිච්ච බුද්ධගයාව. කිසිදු කෙනෙක් ඒකට අකමැති වුණේ නැහැ. පින්නුතුනේ ඇයි මෙහෙම කරන්නේ? අද ලෝකයට සාමි අවශ්‍යයි, ලෝකයට අවංක මිනිසුන් අවශ්‍යයි, ලෝකයට මෛත්‍රී සහගත ප්‍රඥාවන්ත මිනිසුන් අවශ්‍යයි. අන්නේ මිනිසුන් තනන්නේ කවුද? ඒ මිනිසුන් තනන්නේ බුදුහාමුදුරන්ගේ දහම. ඒ දහම පිටපස්සේ සජීවී කරන්නේ කවුද? ඒ දහම. ඒ දහම සජීවී කරන්නේ මේ වැඩසිටින ස්වාමින් වහන්සේලා. ඒ නිසා ඔබ ලබන, ඔබ උපයන ධනය, මහන්සියෙන් උපයන ධනය නිර්ලෝභීව මේ ශාසනය වෙනුවෙන් කැප කළා මේ ස්වාමින් වහන්සේලා ශක්තිමත් කරන්නට ඕන. බුදුදහමේ පණිවිඩය බෞද්ධ භාෂාවෙන් අපි ලෝකෙට රැගෙන යන්නට මේ ස්වාමින් වහන්සේලාගේ වටිනාකම ඔබ තව තවත් තේරුම් ගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි. ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ ආදාහනයකදී අපි බොහෝ විට ස්වාමින් වහන්සේගේ ගුණ විතරක් කියලා අපි බහැල යනවනේ. නමුත් ඒක විතරක් නෙවෙයි, ඊට වඩා දැඩි දෙයක් තමන්ගේ හිතේ තැම්පත් වෙන්නට ඕන. ඒ මොකද්ද? ඒ තමයි තමන්ගේ දරුවෙක් බැරි නම් අඩු ගානේ මුණුබුරෙක් හරි කවදා හරි දවසක මේ ශාසනයට පූජා කරන්න ඕන කියන හැඟීමක් ඔබේ හදවතේ තියෙන්නට ඕන. ඒක තමයි පිනුතුනි මෙතනින් ඔබ ගන්න කණිවිඩය. මොකද එහෙම නැති වුණොත් මේ ශාසනය එන්න එනම වියක යනවා. ලෝකෙ හැම රටවලට උනා ඔබ දන්නවා සමහර රටවල් ඉන්දුනීසියාවේ රටවල්, ජාවා සුමාත්‍රා රටවල්, මැද පෙරදිග, ඇෆ්ගනිස්තානය මේ වගේ රටවල් ස්වාමීන් වහන්සේලා ලක්ෂ ගණන් හිටිය රටවල්. ඒ රටවල් වල මුලින්ම නැති වුණේ ස්වාමීන් වහන්සේලා. ස්වාමීන් වහන්සේලා නැති වෙනකොට දහමහන් අවස්ථාව නැති වෙලා ගියා. මහා විහෙර විහාරස්ථාන තියෙනවා, ඒවට අන්‍ය ආගමික අය ද්වේෂ කළා, ඒව කඩල විනාශ කළා. ඒ නිසා පන්සල් තිමුණට විතරක් මේක ගෙනියන්න බෑ. ඒ සඳහා ස්වාමීන් වහන්සේලා අවශ්‍ය වෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා ශක්තිමත් කරන්න වෙනවා. ඉතින් ඒ සඳහා පින්වන්ත දරුවන් ඔබ ප්‍රාර්ථනා කරන්නට ඕන මේ ශාසනයට පූජා කරන්න. එහෙම වුණොත් තමයි ඇත්තටම අපි ස්වාමීන් වහන්සේලාට ගරු කරනවා වෙන්නේ. මේ අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේ මේ විහාරස්ථානයේ ජීවමාන වෙනකම්ම උන්වහන්සේගේ නාමය, උන්වහන්සේගේ පින වැඩෙනවා. ඔබ මේ අද ලස්සනට මේ පින්කම් කරන්නේ උන්වහන්සේ දක්වපු දායකත්වය නිසා. එනිසා උන්වහන්සේ දෙකාතකින් අපි පුණ්‍යානුමෝදනා කරන අතර අනිත් අතින් පින්නතුනි මේ ශාසනය තව බොහෝ දුරක් ඉදිරියට ගෙන යන්නට ඔබට දක්වන්න පුළුවන් උපරිම දායකත්වය ඔබ දක්වන්න විශේෂයෙන්ම සංඝරත්නය ශක්තිමත් කරන්න. එහෙම වුණොත් තමයි ඇත්තටම අපි විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් විදියට අතීත මව්පියන්ගේ අභිමානය ලෝකෙට රැගෙන ගියා වෙන්නේ. අද ලෝකයේ බුදුදහම හැර වෙනත් පිළිසරණක් නැහැ පින්නතුනි. බොහෝ දෙනා අසරණ වෙලා ඉන්නේ. බොහෝ දෙනා බියෙන් තැති ගැනීමෙන් අද ඉන්නේ. ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි පින්නතුනි. ඔබ එංගලන්තයේ ලන්ඩන් වලට ගියොත් ඔබට තේරෙයි මිනිස්සු කොච්චර බයෙන් ඉන්නේ කියලා. කොයි වෙලේ ත්‍රස්ත ප්‍රහාරයක් එයිද කියලා මිනිස්සු ගැහෙමින් ඉන්නේ. ප්‍රධාන ස්ථාන පාර්ලිමේන්තුව, අගමැති මණ්ඩලයේ වැනි ස්ථානවල බැරියල් දාර තියෙන්නේ. මිනිස්සු බයෙන් තැති ගැනීමෙන් ඉන්නේ. මෙවැනි ලෝකයකට තියෙන එකම සැනසීම බුදුදහම විතරයි. ඒ බුදුදහම ලෝකෙට අරන් යන්නේ මේ ස්වාමීන් වහන්සේලා. ලංකාවේ ස්වාමීන් වහන්සේලා සුවිශේෂී කාර්යභාරයක් මෙන්න මේ තැනදී කරනවා. අනිත් තායිලන්තයේ බුරුමි වැනි රටවල් එක සසඳන බලනකොට ඒ රටවල ස්වාමීන් වහන්සේලා ලක්ෂ ගණන් ඉන්නවා. බුරුමේ ස්වාමීන් වහන්සේලා ලක්ෂ 6ක් විතර ඉන්නවා. ඒ වගේම තායිලන්තයේ ඊට නොදෙවෙන ප්‍රමාණයක් ඉන්නවා. නමුත් ලංකාවේ හාඳුර කොච්චරද ඉන්නේ? ලංකාවේ ස්වාමීන් වහන්සේලා 25000ක්වත් නැහැ. නමුත් අර ලක්ෂ ගාණේ කරන සේවයට වඩා සේවයක් ශ්‍රී ලංකාවේ ස්වාමීන් වහන්සේලා ලෝකෙට ගිහිලා කරනවා. කොයි රටකට ගියත් ඉදිරියෙන් ඉන්නේ ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේලා. එවැනි අභිමානයක්, එවැනි ශක්තියක් මේ ස්වාමීන් වහන්සේලා තුළ තිබුණේ ඊට පිටුපස ඉඳගෙන අපේ අතීත මව්වරුලකු ශක්තියක් දුන්නා. එවැනි උදාර පරපුරකින් එන පිරිසක් විදියට ඔබ තවදුරටත් මේ ශාසනය ශක්තිමත් කරන්නට ඕන. ඒ දහමින් ඔබේ ජීවිතයට ආලෝකය ලබා ගන්න, ඒ දහම ඔබේ දරුවන්ට ඉතාම මැනවින් දායාද කරන්න, ඒ දහම අනිත් අයටත් රැගෙන යන්නට ඔබ දායකත්වය දරන්න, ඒ සඳහා කටයුතු කරපු අද සමරන මේ පඩිවිල චන්ද්‍රවිමල නායක ස්වාමීන් වහන්සේට පින්නතුනි මහා ශ්‍රද්ධාවෙන් කෘතවේදයෙන් සිද්ධ කරපු මේ සියලුම පුණ්‍ය ධර්මවල ආනිසංසය අනුමෝදන් වේවා. උන්වහන්සේගේ සසර ජීවිතයේ සුගතිගාමි වේවා. උන්වහන්සේට මතු භවයන් හිදීත් මේ ශාසනය පෝෂණය කරන්නට හොඳ උපතක් ලැබී තවදුරටත් මේ ගෞතම සම්බුද්ධ ශාසනයට ශක්තිය ලබා දෙනට උන්වහන්සේට සියලු යහපත සියලු ස්වර්ගගාමීත්වය හිමි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනක්